ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි. පින්තුන්ගේ මොහොන දිහා බැලුවාම සතුටක් වෙනවා. ඇතැම් විට මම කියන දේ ප්‍රිය වේද දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හැබැයි එකක් දේශනා කළා. යමක් සත්‍ය නම් යමක් අර්ථවත් නම් ඒක අප්‍රිය ගුණක් කියන්න කියලා. සුදුසු කල්හි මේක සුදුසු කාලයක්. විශාල ධනය ශ්‍රමය කාලයක් අප කරලා ඉතාම වටිනා පින්කමක් සිද්ධ කරලා සමහර කෙනෙකුට හිතන්න පුළුවන් තුන් මාසයක් මහන්සුණා කියලා. ඇත්තටම තුන් මාසෙ නෙමෙයි මං හිතන්නේ. මහින්ද මහත්මයා කියනවා නම් අවුරුදු ගානක සිහිනයක් සැබෑ වෙන අවස්ථාව. අවුරුදු ගානක් විහෙර විහාරස්ථානවල පින්කම් දැකලා සිහින මව මව ඉඳලා මමත් අවදාහයි මේ වගේ පින්කමක් කරන්න ඕනේ කියලා ඒ සියලු පින්කම් අභිබවලා බෞද්ධ වාසයෙන් නෙවෙයි ආධ්‍යාත්මික වාසයෙන් සුවිශේෂී අනුස්මරණීය පින්කමක් සිදු කරලා නිමාවටපත් එක් අවස්ථාවක්. මේකේ දෙපළ විතරක් කරපු පින්කමක් නෙවෙයි. මේක බොහෝ දෙනාට පින් වැඩෙන විදිහට කරපු පින්කමක්. බුදුහාමර දේශනා කරනවා කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ කන්ද මුදුනට වහින වැස්ස ඇලදොල ගංගා පිරීලා මුළු පළාතම සංසේක වෙනවා කියලා. ඉතින් චින්ත නෝනා නැමැති වැස්ස අපේ ජන සමාජයේ නැමැති කන්ද මුදුනට වහිනකොට ඒ බොහෝ දෙනාට එයාගේ සද්ධා නැමැති දිය පහර පිරිලා දාන සීල භාවනා දීපින් අංගලින් වැඩෙන අවස්ථාව බොහෝ දෙනෙකුට සසරට සුගතිගාමි වෙන්න උපකාරයක් කරපු අවස්ථාව. එනිසා විශේෂයෙන් ඒ දෙපළ තමන් තිනක් සිදු කළා විතරක් නෙවෙයි ඒ දෙනාගේ නිතරම බලාපොරොත්තු වුණේ අනිත් ඇයටත් මේ පින්කමට අනුමෝදන් වෙන අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මේ විහාරස්ථානය ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය කියලා කියන්නේ ස්ථානයක් නෙවෙයි. ඒක සේවයක්. මේ විහාරස්ථානය දැන් මේ ස්ථානයේ සමුගන් සූදානම් වෙන අවස්ථාව. වසර 19ක් මේ නිවසේ වාසය කරලා මේ නිවසට සමු දීලා නිවසෙන් පිටත් වෙන්න ඕන වෙන තියෙන අවස්ථාවේ කරපු අවසාන පින්කමයි මේ. ඒ වගේම විහාරස්ථානයක් වශයෙන් වැඩිම ස්වාමීන් වහන්සේලා ගණනක් වාසසු අවස්ථාව. ස්වාමීන් වහන්සේලා හත් නමක් පස්සැසුවා. ඒක ඊටාම දුර්ලභ අවස්ථාවක් මේ වගේ රටක විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඒක ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් මහින්ද මහත්මයාගේ චින්තන ඕනගේ තියෙන ශ්‍රද්ධාව සහ ගුණවත් බව නිසා ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනමක් වාසය කරලා ඒ පින්කම ඊටාම සාර්ථක නිමාවටපත් කරපු අවස්ථාව. ඒ විතරක් නෙවෙයි අපි අවුරුදු 19ක් වාසය කරපු මේ නිවසට අපි ආශිර්වාද කළ යන අවස්ථාව. බොහෝ විට අපි අලුතෙන් ස්ථානයකට යනකොට තමයි ඒ ස්ථානෙට සෙත් පදන්නේ. නමුත් ඇත්තටම අද අපි මේ පින්කම කරන්නේ තවත් සුවිශේෂී දෙයකට. මේ ස්ථානයේ අපි අවුරුදු 19ක් ජීවත් වෙලා ඒ ජීවත් වෙලා නිත්‍ය යන අවස්ථාවේ කෘතඥතා පෙරට නිදෙකින් මේ ස්ථානය දැස බලලා මේ ස්ථානය ගොඩනගන්නට අවුරුදු 125ක් තිස්සේ උත්සාහ කරපු අයට කෘතඥතාවයේ පින අනුමෝදන් කරලා අපි මේ නිවසේ නික්මන අවස්ථාව. ඒක ඉතාම සංවේදී අවස්ථාවක්. මේ විහාරස්ථානය කරන අවසාන පින්කම මේ. ඒ විතරක් නෙවෙයි මේ විහාරස්ථානය කැලිෆෝනියාවේ ප්‍රථම විහාරස්ථානය ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය. මුලින් වීචුටි හිතිමිලා 2000 වර්ෂයේදී මේ ස්ථානෙට පැමිණියා. 2019දී මේ නිවසෙන් යමත පිටත් වෙලා වෙනත් තැනකට යනවා. එතනත් ස්ථිරව ගිහලා අපි දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් මෙන්න මේ ගමනේදී ස්වාමින් වහන්සේට ලොකු ශක්තියක් දීපු මේ හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා එක පුද්ගලෙක් බණක් කියනකොට ඒ ස්වාමින් වහන්සේගේ පිටපස්සේ බොහෝ දෙනෙක් ඉඳගෙන ශක්තිය දෙනවා. යුදවිමට යුදවටේ යනකොට තවත් 6 දිනක් කො ඊට වැඩි ගානක් ඉඳගෙන පිටපස්සෙන් ඉඳගෙන එසේම අවශ්‍ය බෙහෙත් ටික ආහාර පාන ටික ඇඳුම් ටික යාන වාහන ඔක්කොම ටික සපයන තවත් 6 දිනක් පිටපස්සෙන් ඉඳලා ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා ඉස්සරහට ගිහින් ධර්මාසනයේ බණ කියනකොට ඒ ස්වාමින් වහන්සේට ශක්තියක් දෙන බොහෝ දිනක් පිටපස්සෙන් ඉන්නවා. ඒ තමයි අපේ දායක පිරිස. බොහෝ දිනක් ඉඳන් ඉන්න අපි මාසෙකට සැරයක් දානයක් දෙනවා. පන්සලේ විදුලි බිල ගෙවනවා. අපි ඔක්කොම හරි ස්වාමීන් වහන්සේලාට මාසෙකට සමගට දීපුත් අරන් ගිහිල්ලා තුවායකුත් එක්කක් දුන්නා. දැන් ඔක්කොම කටයුතු ටික හරි කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්වත්නි ඊට වඩා පිරිසක් මේ මනුෂ්‍යයා පිටපස්සේ ඉන්නවා. අන්න ඒ පිටපස්ස ඉන්න දිහාත් කාරුණිකව බලලා සලකන පිරිසක් තමයි මා මේ විහාරස්ථානයේ දැක්කේ. මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සාර්ථකව යම් කිසි දේශනයක් වැඩසටහනක් කරනවා නම් ඒක පිටපස්සේ සම්පූර්ණ ශක්තිය සපයනවා මේ ඉන්න දායක පිනතුන්. ඔබ හැම දෙනාටම තමන්ට පුළුවන් මට්ටමින් ඒ ශක්තිය දක්වනවා. මෙලොවදීනේ පුළුවන් අය ඒ විදිහේ ශක්තිය දක්වනවා. ඒ වගේම සේවෙන් ශක්තිය දක්වනවා. විතරක් නෙවෙයි පළතුරු වට්ටිය ලස්සනට හදන්න. ලස්සනටම පළතුරු වට්ටිය හදන ඇත් ඇවිල්ලා වෙනත් මහද්වීපකින් ඇවිල්ලා ආමදුරන්ට අද පළතුරු වට්ටියක් හදලා දුන්නා. ඒ තරම් තමන්ගේ ශ්‍රමයේ උපරිම දායකත්වය දක්වලා හැබැයි ඒ අය තමන්ගේ නමකට පියාගන්නේ. දැන් අද උපන්දිනය සම්බරණ කෙනෙක් මේක කළේ. හැබැයි යගේ නම දුව තියා අකමැති. ඒ නමවත් අපි කියන්නේ. ඒ නමවත් බලාපොරොත්තු නැතුව උතුරායන ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කරන්නේ. ඉතින් මෙවැනි පින්කම් කරන අවස්ථාවකදී විශේෂයෙන්ම අපි ඒ පින්කම ආනිසංස කියලා උපරිම පිරිසක් ඒ පින්කමේ දායකත්වය බාටපත් කරගන්නට ඕන. උපරිම පිරිසකට ඒ පින දිහා බලර සතුටු වෙන අවස්ථාව ලබා දෙන්නට ඕන. ඔබ ගන්න පින්තුවේ මෙහි කරන වීඩියෝව ඒක වැඩි පිරිසකට බලන දේලා ඒ වැඩි පිරිසකට කුසලයට හිත යොමු කරවන්න පුළුවන් නම් ඒක තමයි මේ පින්කමේ සාර්ථකත්වය. ඒ වගේම කඩින පින්කමක් කියලා කියන්නේ මහා පින්කමක් කියලා අපි හිතන එක. සමහර විට කෙනෙක් ඉඳගෙන බෞද්ධයෙක් වශයෙන් කරන් පුළුවන් අවසාන පින්කම මේක කියලා. ඇත්තටම අවසාන පින්කම නෙවෙයි. මේක ආරම්භක පින්කමක් විතරයි. මේ පින්කමෙන් උකහා ගන්නා වූ ශක්තිය ඊළඟ ඉදිරි පියවරට අපිට සාර්ථකව යන්නට මේක උපකාරයක් අපි කරගන්නට ඕන. ඒ නිසා බුදුදහමේ තියෙන ඊටාම ඉහළ සංකල්ප වලට යන්නට මෙන්න මේ ලබාගත් ශක්තිය අපි උපකාර කරගන්නට ඕන. The members of the Mahasangha, friends in Dhamma. Today you gathered here for a special meritorious act, offering cutting rope to the Mahasangha. This is a very special meritorious act in Buddhism. Among the great eight meritorious activities in Buddhism, offering cutting ceremony is the first one, which is done by you at this moment. By doing this kind of activity, we acquire some benefits in this immediate life. What are the results that we receive throughout practicing these kind of activities? Buddha says, there are four benefits, results that we receive throughout practicing this kind of activity. They are ayu, longevity, oneness, good complexion, sukha, happiness or health, and anya, bala, strength. These are the results that we receive in this immediate life as the result of practicing these kind of meritorious activities. Here, Buddha says, these are not the final results that we should receive. Having these facilities, benefits, we should come to the higher level in the spirituality. In one side, Buddha explains the way how we receive a blissful life hereafter. Buddha explained, when Buddha attained enlightenment, Buddha realized, Buddha discovered the severe challenge, the biggest challenge of a person in this world. If I ask you, what is the biggest challenge in our life is that? What is your answer? Sometimes you may say that death is the biggest challenge in our life. Actually, that is not the biggest challenge in our life. Buddha says, the biggest, the most severe challenge of a person who was born in this world is death, the ability to fall into a hell. That is the biggest, that is the most severe challenge of a person who was born in a blissful life. Buddha explained the path how we overcome this challenge. In Vyakapajya Sutta, the discourse of Vyakapajya Buddha pointed out the path how we receive a blissful life hereafter. The direct path Buddha explained. Sadda Sampada, Sila Sampada, and Chaga Sampada. The accomplishment of confidence in the triple gem, the accomplishment of virtue or morality, the accomplishment of generosity. These are the qualities that we should develop to become a blissful life directly after we die. Buddha says in the discourse of Punyabhisandha, the discourse of meritorious streams, Buddha pointed out the direct path how we receive a blissful life. Buddha says, Buddhan saranam gato hoti. Going to the Buddha for refuge. Dhamman saranam gato hoti. Going to the Dhamma for refuge. Sangham saranam gato hoti. Going to the Sangha for refuge. And also practicing five precepts. Abstaining from taking life. Abstaining from stealing. Abstaining from sexual misconduct. Abstaining from false speech. Abstaining from intoxicating drinks and drugs. These eight qualities help us to become a blissful life. This is the real path that we should practice to have a blissful life as a human being or a divine being. Not only that, Buddha explained, Buddha pointed out the path how we overcome the samsaric circle. In the discourse of Vyagapajja, Buddha says, not only Saddha Sampada, Thaga Sampada, and Sir Sampada, but Buddha says, even Panya Sampada, the accomplishment of wisdom. Understanding the impermanence of our life, the impermanence of our six senses, the impermanence of five aggregates, arising and ceasing of our senses spheres, such as eye, ear, nose, tongue, and also the impermanence of objects that we receive through our senses. If you can realize the impermanence of these five aggregates and senses, then we can overcome the samsaric circle. Not only that, but we can overcome suffering directly. When we remember something, when we experience something, if we are mindful that this is impermanent, then directly we can overcome suffering. For example, when you see something, when you remember something, suddenly your mind goes to past. Not only we are going to the past, but we live in the past experience. That is why we have suffering. If we have mindfulness and mindful meditation, reflecting on impermanence, this is the real path that Buddha explained to overcome suffering. In one side, Buddha explained the path of deliverance path. On the other side, Buddha explained the path of heaven. These both paths are very important in Buddhism. By acquiring positive thoughts, purifying one's mind, we can develop these qualities in this immediate life. On the other side, Buddha says, as Bhante Polite explained, Susukhaṁ vata divāma yesan no nati kinchanam iti bhakha bhavissāma deva abhasarāyata. Let's live happily without any defilement, any negative thought, such as radiant divine being, abhasarāyata. Having a physical human body, mentally we can live as a divine being. If we can practice metta, karuna, mudita, upekkha, loving kindness, karuna, compassion, mudita, sympathetic joy, and equanimity, these are the four sublime states. If we can develop these qualities in our mind, actually mentally we are divine beings. We are Brahma beings. Physically we are human beings, but mentally we are Brahmas. This is the path Buddha has explained how we achieve the Brahma life in this immediate life. How interesting. Not only that, Buddha says, we can overcome suffering directly if we can practice mindfulness and mindful meditation reflecting on impermanence. in this very important meritorious act. If we can clear, if we can understand this path actually day by day, we can go forward acquiring positive thoughts in our mind. For that, I wish you all the best. Pinnatuni, mevelave, maasa ganak, sehidhamavala, siddhakaranda balahuruttunu, maha katina pinkama, ඉතාම ලස්සන නිමාවට පත්කේත් අවස්ථාව හැම දෙනෙක් මේක වගේ සතුටට පත් කරන්න අපේ සුමිත ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඔබේම දෑතින් පූජ කරපු කඩින පින්කමක් කියලා හිතන්න. මේ පින්කම අනිස්සංශ ඔබේ ඥාතීන් හැම දෙනාටම අනුමෝදන් කරවන්න. මෙවැනි අවස්ථාවල කල්ප ගණන් අපේ අතීත ඥාතීන් අපේ අම්මල තාත්තලා මේ මුළු ආකාශයේ පුරාම බලාගෙන ඇති අපෙන් පින් අනුමෝදන් වෙන්න. ඉතින් අප මේ ආත්මභාවය අමතක විතරක් කියලා සසරගත කල්ප ගණන් අමර සාර්ථන දුගති ගාමි වෙන්න අය දැස් දල්වාගෙන බලාගෙන ඉන්න මේ පිරණ මොදන් වෙන්න. ඒ නිසා හැම දිනෙකම තමන්ගේම දෑතින් තමන්ගේම ප්‍රධාන අනුග්‍රහයෙන් කරපු මහා කඩින පින්කමක්සේ සලකලා මේ අද සිදතලා වූ මෙතුන් කඩින කේවර පූජාවෙන් ජනිත කරගත්තා වූ පුණ්‍යඵලය තමන්ගේ නමින් ගිය සියලු ඥාතීන් වූ මේ පිණින් සුවපත් වෙත්වා කියලා සාදු කියලා සාර්ථනා කරනවා. අනේ පිනතනි මේ අවස්ථාවේදී විශේෂයෙන් මහින්ද ජයරත්න මහත්මයා, චින්තනවනා මහත්මිය, ඒ දරුවන් ඇතුළු ඥාතීන් නමින් මියගිය ඒ අයගේ නමින් මියගිය ඥාතීන් වගේම ඔබ හැම දෙනාගේම නමින් මියගිය යම්